ඒ ශිෂ්‍යෝ නිකං සටන් කරනවා නෙවෙයි. ඔබතුමා දන්නවා මේ පහුගිය දවස්වල දවස් පහක් පෙළපාලියක් ආවා. ප්‍රශ්න නැත්තම් ශිෂ්‍යෝ එහෙම කැඳව ගන්න බෑ. ඔව් ආරාධනා කරා. ආරාධනා කරත් නොකරත් මම ඒ ශිෂ්‍යයන්ට කිව්වා පාර්ලිමේන්තුවට එන්න. මම තේපැන් සංග්‍රහයකට දැසි කළා. ශිෂ්‍යෝ පාර්ලිමේන්තුවට ආවනම් අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. පොලිස් ආරක්ෂාව ඇතුව පාර්ලිමේන්තුවට එන්න අපි සාකච්ඡා කරමු කියලා. නමුත් ඒ රාත්‍රී 7 වෙනකන් හිටියා. නමුත් ඒ අය ආවේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ශිෂ්‍යෝ ආවත් නැතත් අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ඒ ශිෂ්‍යෝ කියන ප්‍රශ්නේ අපි ඔබතුමා ඉදිරිපත් කරනවා. ඔබතුමාට තියෙන ඒවට උත්තර ලබා දෙන්න. ශිෂ්‍යෝ ඉදිරිපත් කරේ මොකද්ද? සයිටම් එක හොසි කරන්න. ඒ වගේම මේ පාසල් මුදල් ලැයි කිරීම අතර කරන්න. ওই කාරණා දෙක තමයි ප්‍රධානම කරුණු දෙක වෙලා තිබුණේ. ගස්ස ගන්න කියලා කවුරුත් එහෙම ඉන්නේ නැහැ. ඔබතුමා විශ්වවිද්‍යාලේ හිටියනේ. ඔබතුමා දන්නවා. ඔය අහන්නකෝ පරණවිතාන වැතුමාගෙන්. එයා දන්නව හොඳටම. නෙමෙයි ඒ ශිෂ්‍යෝ සාධාරණ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු වෙලාවේ සාධාරණ විසුමක් දෙන්න ඕන.